අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැන්න ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිකල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කච්චිතං වූ ගෝතම තානං පේතානං ඥාති සාලෝහිතානං උපකප්පති කච්චිතේ පේතා ඥාති සාලෝහිතා තං දානං පරිබුජ්ජಂತಿ ථානකෝ තානේකෝ බ්‍රාහ්මණ උපකප්පති නොඅඨානේති. සදහවතුනි, මෙම නාලිකාව ඔස්සේ අප විසින් කරන ලබන ධර්මානුශාසනාවන් ඉතා ගැඹුරු කරුණු විවරණය කරමින් තමයි දේශනා කරනු ලබන්නේ. සවන් දෙන පින්නතුන් ගෙන් අපට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. අද මගේ ධර්මදේශනාව එබඳු ගැඹුරු කරුණක් අරඹ යනුයි. ගැඹුරට යනට මත්තෙන් තවදුරටත් සකස් විය යුතු, නිවැරදි විය යුතු දැක්මවල් තිබෙනවා. බෞද්ධින් වශයෙන් ගත් කළ අපේ සාමාන්‍ය ජනතාව සමගයි අපි සිටින්නේ. ඔවුන් යම් යම් දේවල් සම්බන්ධයෙන් දරණ මත තවදුරටත් නිරවුල් විය යුතුයි, ඍජු විය යුතුයි. දැනීමකින් යුතුව කරන දේවල් බවට පත් විය යුතුයි. සමහර දේවල් කරන්නේ දැනීමකින් යුතුව නෙවෙයි, සමාජය කරන නිසා, අන් අය කරන නිසා. අන්නේබඳු ගැටලුවක් තමයි, නැත්නම්බඳු තොරතුරු නොදෙන ක්‍රියාවලිය අනුගමනය කරන කටයුත්තක් තමයි විශේෂයෙන් ඔය මියගිය ඥාතීන් සිහි කරන පුණ්‍ය කර්මයන්, ප්‍රාප්ති දාන මේ පුණ්‍ය කර්මයන් කියලා කියනවා, ගුණානුස්මරණ පුණ්‍ය කර්මයන් කියලා කියනවා, පින් දෙන්නට කරන පින්කම්, ස්ත්‍රී පුරුෂ ભેදයක්, ගිහි පැවිදි ભેදයක්, උසස් පහස් පිසුදු ભેදයක් නැහැ. කෙනෙක් මේ ගියාම අපි බෞද්ධ පින්නතුන් අනිවාර්යෙන්ම මේ හත් දවසේ පින්කම කරලා පින් දීම කරනවා. ඒ අපට පරපුරෙන් හුරු වුණ දෙයක් බැවින් මරණින් අවසන් කටයුතු සමග අපේ සිතට එන්නේ මේ කාරණාව. මේ පිළිබඳව කරුණු පැහැදිලි වෙනවා මායතරම් දැකලත් නැහැ. සමහර විට කුද්දකනිකායේ තිරෝපද සූත්‍රයේ ගාථාවක් හෝ දෙකක් විවරණය කරනවා ඇරුණාම එනිහාට මේ කරුණ පිළිබඳව මට ඇසී නැහැ තොරතුරු පැහැදිලි කරනවා. මේ නිසා තමයි මා කල්පනා කළේ ඒ පිළිබඳව තොරතුරු ඇතුළත් සූත්‍ර දේශනාවක් රැගෙන බුදු වචනේ විග්‍රහ කරමින් මේ සිදුවේ යුතු ආකාරය සහ ඒ තොරතුරු අපේ බෞද්ධ පින්නතුන්ගේ දැනගැනීම සඳහා පැහැදිලි කරන්න. මෙහිදී මේ සූත්‍රයේ පවතින අංගුත්තර නිකාය එත නම් කර තිබෙන්නේ ජානුස්සෝනි සූත්‍රයේ වශයෙන්. ජානුස්සෝනි නම් වූ බ්‍රාහමණෙක් මේගේ තමන්ගේ ඥාතීන් විසෙහි දන් දීලා බුදුරජාණන් වහන්සේ හමුට ඇවිදින් වැඳ එකත් පස්ස සිට ආදී තරතුරු කතා කරනවා. අනතුරුව තමයි මා ඉහතින් සඳහන් කළා වූ අර පාඩය බුදුරජාණන් වහන්සේ වෙත මේ බමුණ ඉදිරිපත් කරන්නේ. ඔහු කියනවා අපි අපේ ඥාතීන් මිය ගියාම ඒ අය විශේෂයි සද්ධාවෙන් කටයුතු කරනවා. දානි දෙනවා. ඔබ වහන්සේ මොකද ඒ ගැන හිතන්නේ? කච්චිතං ගෝ ගෝතම දානං පේතානං ඥාතිසාලෝ හිතානං උපකප්පති. කොහොමද ගෞතමයන් වහන්ස ඒ දානය ඒ ලේ නෑයින්නට ලැබෙනවද? කච්චිතේ පේතා ඥාතිසාලෝ හිතා තං දානං පරිපුඤ්ජಂತಿ. ඒ ඥාතලේ ඥාතින් ඒ දානය අනුභව කරනවද? ඔන්න බුදුරජාණන් වහන්සේගේ බමුණ ඇසු ප්‍රශ්නය. බුදුරජාණන් වහන්සේ ඒත ඔව් හෝ නෑ කියන්නේ නැතිව හරි ලස්සන උත්තරයක් දෙනවා. ථානේකෝ බ්‍රාහ්මණ උපකප්පති නො අට්ඨානේති. බමුණ අදාළ තැන හිටියොත් ලැබෙනව නැත්තම් නෑ. උත්තරය බමුණට ප්‍රශ්නයක් වෙනවා. ඒතානේ අත්තානේ කියන එක අදාළ සැන සහ අදාළ නොවන තැන පිළිබඳව කරුණු පැහැදිලි කරන්නයි කියලා බුදුරජාණන් වහන්සේගෙන් ලියමක් කරනවා. බමුණට මේ පැහැදිලි කළා වුණාට අපේ බෞද්ධ සමාජයේ හැම දිනාටම දැනගැනීමට අිතා විශාල කරුණු රාශියක් මෙහි තිබෙන බැවිනුයි අප මේ ඉදිරිපත් කරන්න කල්පනා කළේ. බුදුන් වහන්සේ ඉස්සරලා පැහැදිලි කර වදාරනවා අට්ඨානේ. ඒ කියන්නේ අනුමෝදන් විය නොහැකි තැන්. ඒදී උන්වහන්සේ පැහැදිලි කරන දෙයක් තමයි මෙලොව ජීවත් වෙන යම් පුද්ගලයෙක් ප්‍රාණඝාත අදත්තාදාන කාමීච්ඡාචාර මූලික කොට ඇති වුණා වූ බරුබුරු පරිසකේලා මිස් ආදී මේ අපි කතා කරන දස කුසලයේ නිරතව සිටිනවා. පින්කම් පැත්තකට යහපත් පැත්තකට නැඹුරුවක් ඇත්තෙම නැහැ. ඇතමෙක් මේ උදාහරණයක් වශයෙන් පෙන්වන්නේ. එහෙම අකුසල් කරලා මරණින් මතු වුන්ට සිදු වෙන සිද්ධියක් තියෙනවා. කායස බේදු පරම්මරණ නිරයං උප්පජ්ජති. නිරි සතුන් නෙලා උපදිනවා. එතකොට එහි ඒ නිරි සතුන් සඳහා යම් ආහාරක් එහි තිබෙනවා නම් ඒන් නොන්‍ය පෙන්නේ. ඔවුන්ට මේ දානි දිනේ දේවල් වල දැන් බමුණ ඇහුවේ නම් දානෙදි දානි හම්බ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ දානෙ හම්බ වෙනවා කියලා නෙවෙයි ආනිසංස හම්බ වෙනවායි කියලා. ඊළඟට එසේම දස කුසල් කොට පුණ්‍ය කර්මයන්ට සිතාලව වාසය නොකොට පිරිහිගොස් මරණින් මතු තිරිසන් නිවනේ උපදිනවා. ඒ පදුනහම තිරිසන් සතුන් සඳහා යම් ආහාරයක් තියෙනවද? ඔන්න මහාරින් නැපෙනවා. ඊළඟට තවත් කොටසක් පෙන්වනවා. අකුසලයෙන් වෙන් වෙනවා. යහපත් දේවල් නිරත වෙනවා. එසේ මිය පරලෝකස් මිනිසුන් අතර උපදිනවා. මිනිසුන් අතරේ බුදුනාමත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අර මේ ගිය ආයුධ සාදෙන පින් ලබා ගන්නට සුදුසු අස්ථානයක් විදිහට. ඒ වගේම යම් තැනක ඒ වගේ යහපත් දේවල් කරමින් ළමියගොස් දෙවියන් අතර ඉපදිනවා නම් දෙවියන්ට තියෙන දිවබුජුන් වලට හිමිකම් කියනවා. ඒ හැමතැනදීම පෙන්වන්නේ යත්ත තිතස්ස තං දානං න උපකප්පති. අර මෙලොවින් දෙන දානේ මේ නිර්සතුන්ට, තිරිසන් සතුන්ට, එහෙම නැත්නම් මිනිස්සුන්ට, නැත්නම් දෙවියන්ට අදාළ නැහැ. ඉදං කෝ බ්‍රාහ්මණාත්තාන. බමුණ මේ තමයි අස්ථානයන් කියලා කියන්නේ. අපි මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන්න තව ටිකක් ඉදිරියට අරගෙන යමු. උන්වහන්සේ වදාරනවා යම් පුද්ගලෙක් මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වාසය කරනවා. ඒවත් දස කුසල් ඇතුව ජීවත් වෙනවා. ඒ අතරින් යමෙක් සෝ කායස වේදෝ පරම්මරණ පෙත්ති විෂයන් උප්පජ්ජಂತಿ. කාය විදී සිදුවන මරණයෙන් පසු පෙත්ති විෂයන් പ്രേත විෂෙහි උපත ලබනවායි කියලා තියෙනවා. යම් පිරිසක් ඉදං කෝපන බ්‍රාහ්මණ තානම් යත්තටි තස්ස තංගානං උපකප්පති. බ්‍රාහ්මණේ අන්න එතනයි තැන. මතක තියාගන්න මේ යන සෑම දිනම ඉතින්ට යනවා කියන්නේ නැහැ නේ බුදුරජාණන් වහන්සේ. යහපත් දේවල් කරන අය මිනිසුන් අතර සහ දෙවියන් අතර, අයහපත් දේවල් කරන අයත් සමහර නිරිසා තිරිසන් සතුන් අතර. ඒ අතර යම් කොටසක් තමයි මේ පින් අනුමෝදන් විය හැකි තැන තානම්. මේ ස්ථානය අපි තවදුරටත් තේරුම් ගන්නට වෙනවා වෙනත් සූත්‍රයක් උදව්පකාර කරගෙන. කුද්දකනිකායේ තිරෝ කුඩ නැත්තන් ඉදිකන්න වෙන සූත්‍ර මේ පිළිබඳ තොරතුරු පැහැදිලි කරලා තියෙනවා. මේ പ്രേත විෂය කියන මට්ටම ගත්තම ඒක මිනිසුන් අතරත් නෙමෙයි, දෙවියන් අතරත් නෙමෙයි, තිරිසන් අතරත් නෙමෙයි. නමුත් මිනිසුන්ට වඩා යම් පහත් තැනක කියන අර්ථයෙන් මතු වෙනවා ඉදිරියේදී අපේ මතු කර පෙන්වන්නම්. මේක වචනයක් වදලා තිනවා සමහර තැන්වල පරදත්තු උපජීවි. මේ සිංහලට නගා ගන්න පර අන් අය දත්ත දෙන දේ උපජීවි අනුව ජීවත් වෙන පරදත්තු උපජීවි අන් අය දෙන දෙයකින් ජීවත් වෙන. ඇයි මේ ඇයට අන් අය දෙන දෙයකින් ජීවත් වෙන සිදු වෙලා තියෙන්නේ? දැන් අපි ඉස්සලා කතා කළා තිරිසතුන්ටෙහි ආහාර තියෙනවා, තිරිසන් සතුන්ටෙහි ආහාර තියෙනවා, මිනිසුන්ටෙහි ආහාර තියෙනවා, දෙවියන්ට දිව්‍ය භෝජන තිබෙනවා. මේ කියන ආහාර එකක්වත් නැති තැනක් මෙතන. ඒ පිළිබඳව තිරෝකුඩු සූත්‍රයේ සඳහන් කරන ගාථාවක් අපි ඉදිරිපත් කරලා ඒ පැහැදිලි කරගනිමු. ඒ සඳහන් වෙනවා නහි තත්ත කසී යත්ති කියලා. තත්ත කියන්නේ උන් උපන් තැන. පරදත්ත උපජීවි ලෝකේ කසි කුසිකර්මාන්ත කරලා ජීවනෝපාය සකස් කරගන්නේ නැහැ. ගෝරක් කෙත්ත නවිජ්ජති. ඉන්දියානු සමාජයේ ගවයින් නැති කරලා පස් ගෝරස්සේ ලබාගෙන ජීවත් වුණා. එහෙම ජීවනෝපායකුත් නැහැ. වාණිජා තාදිසානත්ති. වෙළඳාම ආදී දෙයක්ුත් නැහැ. වෙළඳාම කියන එකෙන් තේරෙන්නේ වෙළඳාම කොට ලබන ලාභයෙන් කෙනෙක් ජීවත් වෙනවා ආදායම. හිරන්නේන කයක් කයන් රන්රිදි ගනුදෙන කරලා පොලි කරලා ආදායම් ලබාගෙන එහෙම ජීවත් වීමකුත් නැහැ. මේ පද හතරෙන් කියන්නේ මොකක්ද එතකොට? ඒව නැහැ කියන එකට වඩා පෙන්වන්නේ ඔවුන්ට අර අනිත් අයට වගේ අදාළ තැනට අවශ්‍ය ආහාරය නැහැ. ඊතෝ දින්නේන යාපෙන්ති. ඊතෝ මේ අපි විසින් දෙන දෙයින් තම උන් යපෙන්නේ. අන්න පරදත්ත උපජීවි කියන එකේ තේරුම එහෙමනම් පිනින් යැපෙන. පිනුත් කරගන්න බැරි. අන්න අය දෙන පිනක් ලබන්න පුළුවන්. පින ආහාර කොටගත්. අනිත් අයට ආහාරයේ තැන්වල තියනවා කියනවනම් මෙයාගේ ආහාරය වෙන්නේ පින. එහෙමනම් තේරුම් ගන්න ඕන කරුණ, අපි මේ කෙනෙක් මේ පරලෝකියාම කරන පුණ්‍ය කර්මයන් සියල්ල ප්‍රාප්තිදානමේ පුණ්‍ය කර්මයන් වෙන්නට පුළුවන්, ගුණානුස්මරණ පුණ්‍ය කර්මයන් වෙන්නට පුළුවන්. එහෙම කීවට කමක් නැහැ. පුණ්‍යානුමෝදනා පෙරතුකට ගත් කියන එක 100%ක් නිවැරදි නැහැ. මොකද කලාතුරකින් කෙනෙක් තමයි එහෙම ඒ தත්ත්වයට පත් වෙනවා ඇත්තේ. එරත් අපේ ඥාතීන් එවදු සත්වයට පත් වුණා නම් ඒක කරන්න ඕන හේතුවකුත් උන්වහන්සේ වදාරනවා. ප්‍රබම්නහ විමසන ප්‍රශ්නයක් තියෙනවා. හොඳයි, මේ ලේ ඥාතියවය තානේ අදාළ ස්ථානෙට ඇවිදින් හිටියේ නැත්නම්? බමුණට උත්තර දෙනවා බුදුරජාණන් වහන්සේ. එයා නැත්නම් තවත් තමන්ගේ පරම්පරාව වෙනත් ඥාතියෙක් එතනට හිටියොත් එයා අනුමෝදන් කරගනීවි. බමුණ අහනවා, එයත් එතනට ඇවිදින්න හිටියොත්? බුදුරජාණන් වහන්සේගේ පිළිතුර තමයි, ඒක එතනට වළංගුවන්නේ නැහැ. එතන කෙනෙක් නැහැ කියන කතාව එතනට වළංගුවන්නේ නැහැ. එින් කියවෙන්නේ පාරම්පරිකව තම තමන්ගේ ලේණ ආතින් අතර කවුරු හෝ මේ තැන හිටියොත් ඔවුන්ට මේ ඉන්න ආහාර හිමි වෙනවයි කියන එක. මතකද බා ගන්න ආහාර කිව්වම මේකේ ගැඹුරු අර්ථයක් පවතින්නේ. මේ තිරිසන් සතුන්ට ඝනසිරුරක් තියෙනවා අපිට පෙනෙන නිසා. අපිට ඝනසිරුරක් තියෙනවා. ඒ නිසා ආහාර මාර්ගයක් සහිත කනබුන දිරවන ආහාරයක් එවත් කබලින්ක ආහාරය කියන එක අවශ්‍ය වෙනවා. නමුත් මේ උපපාතික ප්‍රතිසන්තිලාවෙන්ට කබලින් කාහාර අවශ්‍ය නැහැ. පස්ස මනෝ චන්තේතන විඥාන කියලා කතා කරන තවත් ආහාර වචනයක් කතා කරනවා. එතකොට එහෙනම් ඔවුන් පින ආහාර කොටගෙන ජීවත් වෙන අය. ඔවුන්ට අන්නර අර කියන කාරණා හතරෙන් පෙන්වෙන අහිසත්ත කසියක් තිය කියලා පින්කම් කරන්න බෑ එතන. දැන් අපිට ඥාතින් එක්කස් කරන පින්කමක් සෝදාන් කරන කරන්න පුළුවන්. එම කරගන්න පුළුවන් තැනක් නෙමෙයි මේක ඕපපාතික ප්‍රතිසන්දිලක්. මේ විශේෂත්වය තමයි ඔවුන්ට අපව පෙනෙනවා, අපි කරනවා කියන දේ පේනවා. අපට ඔවුන් පෙනෙන්නේ නැහැ. මේක තේරුම් ගන්න වෙනවා. මේ පිළිබඳ බුදුන් වහන්සේ තිරෝකුඩ සූත්‍රයේ වදාරන්නේ මේ මියගිය ඥාතීන් පරදත් වූ ජීවින් හේවත් තිරෝකුඩයින් බවට පත් වුණොත් තිරෝකුඩේසු තිට්ඨන්ති සන්දි සිංහාටකේ සත්‍ය ධාරබාහස් දෙක්කන්ති ආගන්තවාන සකං කරන් කියලා. මේගොස් උපපාතික ප්‍රතිසන්දි ලාභී කියලා තමන්ගේ ගෙදරට ඇවිදින් යන්නේ පිටිපස්සේ, එහෙම නැත්නම් හන්දි ගෙදර මුල්ලක, එහෙම නැත්නම් දොර පිටිපස්සේ, නැත්නම් ගෙදරට හැරෙන හන්දිවල ඒ වගේ තැනක ඉන්නවයි කියන එක. විතරක් නෙමෙයි ඊළඟ ගාථාවෙන් වදාරනවා, ඔවුන්ට පින්වන්තකමක් නැත්නම් පව් වැඩි නම් ඥාතීන් හොඳට රසමුල්සු වලින් කෑම කනවා, නමුත් ඥාතීන් මතක් ඥාතීන්ට උන් මතක් වෙන්නේ නැහැ කියනවා පින් මදකමට. වාසනාවකට අපේ බෞද්ධ පින්නතුන්ට නම් අමතක වෙන්නේම නැහැ. පින් ඇතත් අවශ්‍ය වුණත් නැතත්, එතෙන්ත පොදු ලැබුවත් නැතත් අපි පින්කමක් කරනවාමයි. මට හිතෙන පැහැදිලි කරන්න තියෙන වැදගත්ම කාරණේ තමයි මේ පින් දෙනවා කියන වචනේ මේ නිරුක්තිය හරිද? ඔබ තේරුම් අරන් ඉන්නේ හැටි හරිද? අපි මෙහෙම කල්පනා කරමු. ඔබ බස් රථයක යමින් සිටිනවා. ඔබට ඔබගෙන් යාචකයෙක් යමක් ඉල්ලනවා. ඔබ ඔබගේ මුදල් පසුන්දේ එළියට ඇදලා අරගෙන ඉන්නේ යම් මුදලක් දෙනවා. දැන් මේ දීමේදී සිදු වෙන දේ ඔබට වැටහෙනවද? ඔබේ පසුම්බියෙන් යමක් අඩු නොවි දෙන්නට පුළුවන්ද? අනිවාර්යයෙන්ම ඔබ දුන්නොත් ඔබේ පසුම්බියෙන් අඩු වෙනවා අනිත් පුද්ගලයාට ලැබෙන විට. හොඳයි, පින් දෙනවා කියන අචනේ ඒ අර්ථයෙන් ගත්තොත් එහෙම ඔබ පිනක් කරලා පින් දුන්නා කියන්නේ ඔබට පින් නැතුව යනවා කියන එක, අඩු වෙනවායි කියන එක. ඒ නිසා මෙතන මේ සිද්ධියට අපි පින් දෙනවා කියලා කතා කළාට ඒක වැරදි. අනුමෝදති. ඔයත් දැන් තැන්වලදී අපි පැහැෙන දෙයක් තමයි පිනින් කොටසක් දෙන්න ඕන එහෙම කියලා කියනවා. කොටසක් පින් තෝරන්නේ තමන්ගේ පින තමන් ළඟම තිබුණාවයි. අනුමෝදති කියන වචනේ නිරුක්තිය තේරුම් ගන්න. මෝදතිද මෝදති පෙච්ච මෝදති සතුට වෙනවා කියන එක මෝදති කියලා කියන්නේ. අනුගමනය, අනුකරණය වගේ අනුමෝදනය. අපි පින්කමක් කරලා යම් ආකාරයේ සතුට වෙනවාද ඒක දැකලා උන් ලබන සතුටටයි අනුමෝදනය කියලා කියන්නේ. එහෙනම් අපි පින්කම් කළාට බෑ උන්ට දැක ගන්න පුළුවන්කම තියෙන්න වෙනවා. ඒ නිසා මේ පින්දීමේදී අපේ අදාළ ඥාතිවරයා පමණක් නෙමෙයි පරම්පරාවේ කවුරු හෝ ඥාතීන් සිහිපත් කරගත්තට කාර්යයක් නැහැ. එහෙත් කෙනෙකුට ගැටලුවක් තියෙනවා මේ පින් කොහොමද එහාට යන්නේ කියලා. මට මතකයි 1980 ගණන්වල ආචාර්ය ඩබ්ලිව් අධිකාරම් සූරින්ගේ පොතක මේ පිළිබඳව ඉදිරිපත් කළ තියෙන අදහසක් තිබුණා. අධිකාරම්තුමා ඉදිරිපත් කළා බොහෝ අදහස් හරි. නමුත් මේ අදහස නම් වැරදි. එතුමන් ඒකට ඉදිරිපත් කළ තියෙන තර්කය තමයි ලියුමක් ලියලා ලිපිනයක් නැතුව තැපැල් කරපුවාම කොහටද යන්නේ කියලා අහලා තිබුණා. මම ඒක වැරදි කියන්නේ ඇයි? මේක ලිපිනයක් තියෙනවානේ. මේ කොතනද ලිපිනය? නිරි සතුන් අතර නොවේ, තිරිසන් සතුන් අතර නොවේ, මිනිසුන් අතර නොවේ, දෙවියන් අතර නොවේ, පරදත්ත වූ ජීවීන්, පේත විශේෂය. මේක ගැඹුරින් තේරුම් ගන්න පින්නතුන්. මේ පින් දෙනවා කියන එකට වඩා මේ පින් අනුමෝදන් කරනවා කියන වචනින් කියවෙන කාරණය. මම ඒක සරල උදාහරණයකින් පෙන්වන්නම්. පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක. බාහිර වශයෙන්. ඔබ කල්පනා කරගන්නකෝ ඔබ විහාරස්ථානෙට ගිහපෝ ඒ දවසක්. තෙල් මල් පහන් අරගෙන විහාරස්ථානෙට යන අම්මා කෙනෙක් පහන්වලට තෙල් බහලාමින් වැටිය බහලාමින් පහන් තත්තු කරනවා. එතකොට වාතයත් පහනත් වැටියත් තෙලුත් කියන මේ කාරණා හේතු වශයෙන් ගත් කල මේ ඵලය මේ පහන දැල්වෙනවා. පහන් දැල්ල කියන එක මේ හේතු ඔක්කගෙම ඵලය. තවත් අම්ම කෙනෙක් හදිස්සි වෙලා පමා වෙලා එනවා. හදිස්සියක් නිසා. ඇගේ බෑගේ පවතින්නේ තෙල්, වැටිය, පහන් පමණයි. පහන් නම් පන්සලෙමත් තියෙනවනේ. ඒ පහන් ටිකක් තෝරාගෙන වැටිය දමා තෙල් දමා බෑගේ තත්ත දමා බලපුවාම ඇට ගින්දර පත්තු කරගන්න විදියක් නැහැ පා. ගින්දර නැහැ ගියත් ඒකිනි පිට්ටියක් නැහැ. දැන් නැහැට මේ පහන් පත්තු කරගන්න පුළුවන්. ගින්දර නැති වුණාට කොහොමද? අර මුලින් දැල්ලූ පහනට කිට්ටු කළා නම් එකක් නෙමෙයි දෙකක් නෙමෙයි පහන් දහස් ගණනක් දැල්වා ගන්නට පුළුවෙනි. හොඳින් හිතා බලන්න. මුල් පහන දැල්ලුනේ පහන තෙල් වැටිය වාත ආශ්‍රයෙන් උදව් කරගෙන. දෙවෙනි පහන දැන් අර පහනට කිට්ටු කරාම ඒ පහන දැල්වෙනවා. මුල් පහනේ තෙල් හරි වැටිය හරි දැල්ල හරි මොනවා හරි ගියයි කියලා හිතනවද දෙවෙනි පහනට? කිසිවක් කියන්නේ නැහැ. ගල්ලා ගැනීම හැකියාව දෙවෙනි පහනේ තිබෙනවා නමුත් ගින්දර නැහැ. එතකොට ගින්දර වලට කිට්ටු කරපමණින් ඒ තෙල් සහ ඒ වැටිය සහ ඒ පහන උදව් කරගෙන දැල්වෙන්නේ. ඒ උදාහරණේ තේරුම් ගන්න හොඳට. අපේ පින්කම මුල් පහනක් දැල්වීමක් වගේ. අපට පින් කරන්න පුළුවන්. අර අපේ මියගිය ඥාතීන් තමේ පහන තියනවා නමුත් ගින්දර නැහැ වගේ. පින් කැමති නමුත් කරගන්න බෑ. එහෙනම් අපි කියවනටත් කියන අනුන්ගේ පහනෙන් එල බලනවා වගේ ඔවුන් කරන්නේ මොකද්ද? අන් අය කළ පිනක් දැකලා සතුටු වෙන එක. එනං ඔවුන්ට පින් කරගන්න බැරි නිසායි අපි පින්කමක් කරන්නේ. ඔවුන් එතන ඉන්නවා නම් ඒක දැකලා ලබන සතුටට අනුමෝදනයයි. එතකොට මෙහින් එහාට මොකවත් යන්නේ නැහෙනේ. පින කියලා දෙයක් අපේ පින අපි ළඟ තියේවි. ඔවුන් එක දැපල ඔවුන් දැකලා ඔවුන්ගේ හිතේ උපදවා ගන්නා වූ සතුටටයි අනුමෝදනය කියලා කියන්නේ. අපි ඒ නිසායි දෙනවා කියන වචනේ වැරදි කියලා කියන්නේ. අපිලා අපේ පිනෙන් පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. කොටසක් දෙනවා කියන වචනේ පවා භාවිතා කරන එක වැරදි. කවුරුනත් පහනින් පහන දැල්වීමේ උදාහරණෙ තේරුම් ගන්න. මේ පරලෝකීය ඥාතීන් ගින්දර නැති පහනට පත්තු කරන්න අවශ්‍යතාව තියෙන අය. අපි උන් ගැන එහෙම තේරුම් අරගෙන අපි පහන පත්තු කරනවා අපේ ගින්දර වලින්. ඒවත් පින්කමක් කරනවා. ඔවුන් මේක දැකලා සතුටු වෙනවා. මෙන්න බලන්න අනුමෝදනය කියන එක. එනිසා අපි තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා. පින් දෙනවා කියලා වචනට කීවට තවත් මේවා පවතින අඩුපාඩු කම් තිබෙනවා. ඇතැම් අයට අනිවාර්යයෙන්ම මේකට පැන් ටිකක් වක් කරන්න ඕනේ. ඇතැම් අයට තමන්ගේ සුරතල් සතුන් තිරිසන් සතුන් මෙය ගියාමත් බින්දෙන්නට ඕනේ. අනුකම්පා සහගතයි තමයි. සුරතල් සතෙක් හැදුවම කනගාටුයි තමයි. පින්නතේ කර්ම කියන වර්ගයේ පින්පව් බවට පත් වෙන්නේ අපේ සිතේ. අපි තමයි ඒක හොඳ නරක දෙකක් වශයෙන් බෙදාගන්නේ. මේ තිරිසන් සතින් වෙලා උපදින්නේ පව් කරලා ඔවුන්ට පින්පව් දෙකක් නැහැ. ඒ නිසා මා කල්පනා කරන්න හැබ මේදී සතුන්ට පින් දෙන්න පුළුවන් කියලා තිරිසන් සතුන්ට. නමුත් ඔවුන්ට ලින්ගතුව දරුවෙක් වගේ ලයාදරව හැදීම තුළ ඔහුගේ මනසේ ඉන්නේ අපි. බලන්න සුරතල් සතෙක් අපි දැක්කම ඔහුගේ මූණේ ඇති වෙන සිනාව කන් දෙකේ ඇති වෙන නැම්ම වලිගේ ඇති වෙන වෙනස විරුද්ධවාදීක දැක්කම කොහොමද ඇති වෙන්නේ අන්න ඒ වගේ අපි වුන් තුල මනෝරූපයක් හදලා දුන්නොත් එහෙම සමහර විට මේ මරණාසන්න මොහොතේ මුල් කොටගෙන හුටේ තිරසංගතාපේන් පයෙන් මිදෙන්න ඉඩ තියෙනවා ඒ වුණාම තිරසන් සතුන් කෙරෙහි මාත් අනන්ත වාරයක් මට එහෙම යෝජනා කරලා තියෙනවා මම කරලත් තිබෙනවා නමුත් මවුන් දැනුම් දී තිබෙනවා මේ පින්දීම කියන එක පරදත්ත උප ජීවයන් සඳහා තියෙන දෙයක් තිරසන් සතුන් විශ්ේහිනම් ත්‍රිපිටකයේ කොතනකවත් එහෙම කරු බවක් සඳහන් වෙන්නේ නැහැ කියලා. අනිත් කාරණාව. මෙතන මේ සම්බන්ධතාවය පිළිබඳ තව කරුණක් පැහැදිලි කරන්න ඕන. ඒ තමයි මේ සඳහා භාවිතා වෙන ගාථාදික පවතින තිරෝකුඩ සූත්‍රය. එයින් කියවෙන කාරණෙන් නොකිය කියවෙනවා අපිට වඩා පහලින් මේ අයින්නේ කියන එක. උන්න මේ උදකං වත්තං යතා නින්නම් පවත්තති. උදකයන් නැත්තං ජලය යම් මුස්තැනකට වැටුනොත් ඒක නින්නයක් කරා යනවා. ඒ නියාම ධර්මයක් ඉහළ දෙනදී පහළට යන එක. ඒව මේව අන්න ඒ වගේ මේ දෙනදී ප්‍රේතානන් වෙත ලැබෙනවා. ප්‍රේතානම් මියගිය ප්‍රේතයින් මිස. යතා වාරි වහා පුරා පරිපූර්ණති සාගරං. යම්සේ මේ ජලය ඉහළ තැනකට වැටෙන ජලය සයුර පුරවනවාද අන්න ඒ වගේ අප මේ දින පින ප්‍රේතයෙන් විත ලැබෙනවා. ඒකින් හැම විටම සංකේතවත් කිරීමක් කරන්නේ උඩ තියෙන දෙයක් පහළට යනවායි කියන එක. එහෙනම් අනුමාන වශයෙන් හිතන්න මේ පරදත්ත උපජීව ප්‍රතිසන්දිය උඩ ඉඳන් පහළට ගිය අප ඉහළ තැනක ඉන්නේ අපට වඩා පහළින් ඉන්නේ. ඒ වගේ මෙතන සඳහන් කරලා තියෙන කරුණකුත් තිබෙනවා. එහෙම අනුමෝදන් වෙලා ඒ ප්‍රේත විශ්ෙන් අතමිදීමේ හැකියාවකුත් සමහරුන්ට තියෙන බව. සමහරුන්ට නම් ඒ පින ආහාර කරගෙන ජීවත් වෙන්න පුළුවන් වෙනවා. දැන් ඉතින් අප පරම්පරාවල ඥාතීන් නිසේ සිටිය හැකි බැවින් අනිවාර්යෙන් අපි බඳු පුණ්‍ය කර්මයක් කරලා පින් අනුමෝදන් කරාම අවශ්‍ය කෙනෙක් නැත්තම් අනුමෝදන් වෙයි. නමුත් ජීවත් වෙලා ඉන්න අය වශයෙන් දස කුසල් කොට මරණින් මතු පරදත් වූප ජීවියෙක් බවට පත් වී අනුන්ගෙන් පින් බලාපොරොත්තු වීම සුදුසු දෙයක්ද? ලිඳකට පැනලා ගොඩ එන්න හදනවා වගේ වැඩක් නේ. ඉතින් ලිඳට පණින් නැතුව ඉන්නකෝ. මේ පහත් ප්‍රතිසන්දියටපත් නොවී ඉන්නට නොවේද අපි බෞද්ධ වෙලා ඉපදුනේ? කවි කඩාගත්තා වගේ අපේ සීමාව ඉක්මවා ගියපහම අපට සිදුවෙන දෙයක්. ඒරත් ඒක විෂයන් කීපයක්. ප්‍රේත නිරිසන්න නිරිතිරිසන් කොතනද කියන්න පුළුවන් කමක් නැහැ. ඒ වයින්ුත් බුදුන් වහන්සේ වදාරන්නේ මේ කොටසර විතරයි පිනින් වැඩක් වෙන්නේ කියන එක. ඒ නිසා මේක මනමින් තේරුම් අරගෙන අපේ ජීවිතවලදී ජීවත් වෙලා ඉන්න අය ප්‍රතිසන්දිය ලබා ගන්න සිදුවෙන මොහොත වෙන විට තමන් දියුණු කරගත්තා වූ මානසිකත්වයකින් මේට වඩා හොඳ මිනිසෙක් වින්ත ගුණවත් මිනිසෙක් වින්ත බැරි නම් දෙවියන් අතර උපදින තැනට මානසිකත්වයන් හදාන යනව ඇරුණහම දසා කුසල් කොට මරණින් මතු කායස්ස බේදෝ පරම්මරණා දුග්ගතින් උප්පච්චති කියන තැනට යා යුතු නැහැ. විශ්වාස නැහැ පින් දෙයිද නැද්දන්නේත් නැහැ අනුමෝදන් වෙනවද නැද්දන්නේත් නැහැ. මේ පිළිබඳව තව පොඩි ලස්සන ගාථාවක් පිරෝපුරුදු සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. අන්න අපි ඒක තේරුම් ගන්න ඕනේ මේ පින්කම් කරන්නේ මොකටද කියන එක පිළිබඳව. පින් අවශ්‍ය වුණත් නැතත් උන්වහන්සේ වදාරන කරුණක් තිබෙනවා. අදාසි මේ අකාසි මේ ඥාති මිත්තා සකාච මේ පේතානං දක්ඛිනං දද්ජා පුබ්බේකත මනසරං. මේගිය ඥාතිවරයා ජීවත් වෙලා ඉන්න කාලේ අපට යම් දෙයක් දීලා තියෙනවා. අදාසි අප වෙනුවෙන් යම් දෙයක් කරලා තියෙනවා. ද අකාසි මා වෙනුවෙන් මේ ඥාති. ලේවලට සම්බන්ධතාවය තියෙද්දී තමයි ඥාති කියලා කියන්නේ. මිත්තා නෑදෑකම් වලටත් වඩා හිතවත් අය අසල්වාසීන් වශයෙන් ඉන්නත් පුළුවනි. මිතුරන් කියලා කියනවා. වැලිකිලියේ පටන් එකට හැදෙන සම්බන්ධතාවයක් ඇති යට කියනවා සකා කියලා. මේ මිත්තා සකා දෙකම මිත්‍ර යහළු කියන එක ඒක අර්ථයක් නෙමෙයි දෙකක් තියෙන්නේ. මිත්‍රය අලුතින් ඇති වෙන්න පුළුවන්. යහළුව වැලිකිලියේ පටන් එකට එන්නේ. ඒ වගේ නෑදෑකම මිත්‍රකම යහළුකම. නැත්තම් Tamante යමක් දී තිබීම Tamante යමක් කර තිබීම. මේ මියගිය පුද්ගලයා. අන්න පුබ්බේ කත manussරං ඒ තමන් වෙනින් පෙර කල්පෙදී සිහිපත් කරලා පළගුණ සලකන්න කියලා කියනවා පේතානං දක්කිනං දජ්ජා මේ ගියය විශ්හි දන්දී. එතකොට මම එකයි එකට කියන්නේ ප්‍රධාන වශයෙන් ගුණ අනුස්මරණ පුණ්‍ය කර්මයක් කියලා. එහෙනම් අපි ගුණ අනුස්මරණ පුණ්‍ය කර්මයන් කළ යුතුයි. පළගුණ සලකන්න ඕන. මේ ගියය බැරි විලාවත් එහෙම දුකටපත් වෙච්ච අය නැත්නම් ඕන්ට පිහිට විය යුතුයි. බැරිවීමකින්වත් අප එම තැනට යන්නට කටයුතු යොදා නොගත යුතුයි කියන එකක් තේරුම් ගන්න ඕන ජීවත් වෙලා ඉන්න අය. දැන් මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ මේ ඥාතීන් සම්බන්ධ පුණ්‍යානුමෝදනා විග්‍රහ කරලා එතනින් අවසන් කරන්නේ තවත් ඉතත් වැදගත් කාරණයක් අපිට පෙන්වලා තිබෙනවා. අපිට බ්‍රාහ්මණ දායකෝ අපි අනිප්පලා හෝති පලෝ හෝති. මේ පින්කමේදී මිය ගිය අයට විතරක් නෙමේ දායකයාටත් මේක නිස්පලවන්නේ නැහැ. පල දරනවා. අපි ඉස්සෙල්ලා අපි කතා කළේ මේ පින්කම ස්ථානයේ ඉන්න කෙනාට අනුමෝදන් වෙන ආකාරය. මේක අස්ථානෙත් ක්‍රියාත්මක වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා දායකයා විසෙහි. පරදත්තූප ජීවියා විසෙහි ස්ථානෙහි අදාළ වෙනවා ක්‍රියාත්මක වෙනවා. දැන් දුන්න කෙනා කෙරෙහි අස්ථානෙ ක්‍රියාත්මක හැටි දැනගන්න එක හරියට වටිනවා. මෙන්න මෙහෙම පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ. මේ සමාජයේ යම් අය දස කුසලෙහි සෝ යම් යම් අකුසලෙහි නිරතව සිටිමින් පින්කනත් කරනවා. පවපින් දෙකම සාක්ෂි වශයෙන් හොයාගන්න ඕන නම් ඇතැම් නිවෙස්වල ධර්ම දේශනාවන් පවත්වනවා. දේශකින් වහන්සේ වැඩියාම ඉවර කරලා ආහාරයට මත්පැන් එකතු වෙනවා. පාටියක් වෙනවා. ඇතැම් පින්කම්පලවලත් එහෙමයි. දේශකින් වහන්සේලා ගාණින් වැඩියා වැඩම පක්‍රින්කම ඉතුරුපස්සේ ඉතය පින්කමක් නෙවෙයි ඒක සාදයක් මත්පැන් සාදයක්. මාචාර්ය නන්දසේන සත්පාල සූරීන්ගේ සමීක්ෂණ වාර්තාවක නිවෙස් 48ක් තුබු පන්තිය කළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් පෙන්වන්නේ කයවරක් 954යි. නිවස් 54කට ගියාපුවාම 54න් 48ක මත්පැන් නිලියට ගත්තා. 9න් 1ක විතරයි පින්කම් තිබලා තියෙන්නේ. අනිත් 9න් 8ෙම පවුකන පින්කම් දෙකම තිබලා තියෙනවා. 6-8ක් 6-1ක් 6-8ක් එහෙමයි. 6වරක් නේ. 6-1ක් පින්කම් පමණයි. 6-8ක් පවුකන් සහ පින්කම්. මේ අද පවතින සාමාන්‍ය තත්ත්වය. ඔවුන් එහෙම කරන්නේ මේක බරපතලකම නොදන්නා නිසා. ඒ නිසායි අපිට මේ ජානුස්සෝනි සූත්‍රය එළියට අරගෙන පවුපින් දෙකට එකට කරන මිනිස්සුන්ට අස්ථානීය විපාක ලැබෙන හැටි කියලා දෙන්න වෙලා තියෙන්නේ. මතක තියාගන්න පවුපින් දෙකම කරලා තියෙනවා බලවත් පවු. අපි පිනත් කරලා තියෙනවා. දාන කටයුතු, සමදාන කටයුතු ආදි වශයෙන් අපත් දේවා. බුදුන් වහන්සේ වදාරනවා. සෝ කායස වේදෝ පරම්මරණ හත්ති සහව්‍යතං උපපජ්ජಂತಿ. එහෙම පවුපින් දෙකම කරපු අය අතර පව ඉස්සරහට ආවම වුන් ඇතුන් වෙලා උපදිනවලු. සෝ සත්ත ලාභී හොති. අන්නස්ස පානස්ස මාලා නාන අලංකරණස් අලංකාරස්ස. ඔය එතනදී හොල ලාභී වෙනවා. ආහාරයට, පානවලට, මාලාවලට සහ ඔහුගේ අලංකාර කරන ආභරණවලට. දැන් ඉතින් අනිකුත් කැලේ ඉන්න සත්තුන්ට වඩා වෛද්‍යවරයෙක් ඉන්නවා, නාවන්න කෙනෙක් ඉන්නවා, ඇඳුම් මන් දන්නා ඉන්නවා, බොහොම ගෞරවයක් තියෙනවා. නමුත් දැන් පින විපාක දෙන්නේ ඇතා වෙලානේ. සමාජයෙන් හොයාගන්න උදාහරණ. මේන් කියවෙන්නේ පව්පින් දෙක මේකට නම් කරන්න එපයි කියන එක. ඊළඟ වචනෙන් පෙන්නනවා සෝකායස වේදෝ පරම්මරණ හත්ති. එතස අලිය ඊළඟ වචනේ. ඊළඟ වචනේ අර වගේ දස කුසල් සහ පින්කම් එකට කරලා තවත් උපදින සත්ව දෙන්නෙක් ගැන සදාන් කරනවා. අස්සයා සහ සුනකයා. සෝකායස වේදෝ පරම්මරණ අස්සානං සහව්‍යතං උප්පජ්ජಂತಿ. සෝකායස වේදෝ පරම්මරණ කුක්කුරානං සහව්‍යතං උප්පජ්ජಂತಿ. මේ පෝපින් දෙකකට කරපුවාම දැන් ඒ නිසා අනිවාර්යයෙන්ම පින්කම කියන්නේ චේතනා පාරිශුද්ධත්වයෙන් සද්ධාවෙන් කර්මඵලදහ අකුසලයෙන් වෙන්වීකරන දෙයක් බව අපේ බෞද්ධ පින්සන් තේරුම් ගන්න. නැත්තම් මිය ගියාට නම් ලැබෙයි අට්ඨානේ අස්ථානේ. අස්ථානේ විපහව ඔබට ඊළඟට හම්බ වෙනකොට ඔබ ඉන්නේ අස්සෙක් වෙලා, ඇටෙක් වෙලා, අලියෙක් වෙලා, සුනකෙක් වෙලා. මේකට හොඳ සාක්ෂිත් තියෙනවා හොයාගන්න. දැන් ඔය බාරේ ඉන්න සතෙක් වගේද පැවිදිලා ඉන්න අපි ළඟට සතෙක් ආවොත් එහෙම සුනකෙක්. උට අපි බොහොම ලෙන් ගතුයි. ආදරෙන් සල්කනවා නාවනවා සියල්ල. ඇතැම් අය කියනවා සැප බොහොම සැප යනවායි කියලා. මං හිතන්නේ අර පවුපින් කරපු දෙකම කරපු අය අපි ළඟට ඉන්නේ. එනිසා නාලා ඉන්න කාලා ඉන්න වාසනාව තියෙනවා. ඒ වගේම ඇතැම් යාන වාහනයෙන් ප්‍රභු පන්තිවල නෝනල ප්‍රධාන වශයෙන් හොඳට කරපටියක් දාලා හොඳට නාවල පුටු උඩ වාඩි වෙලා ඉන්නවා. බෙහෙත් දෙන්න කාර්යක යනවා දිවි එළියට දරාගෙන මහා ආඩම්බර විලාසයෙන් අපි දැකලා තියෙනවා. එතකොට ඌට කෑම්බීම් අර අන්නපාන මාලා අලංකරණ වස්තු ඒවා හංගයක් නැහැ. නමුත් බල්ලා නේද? සුනකයා නේද? ඒ කියන්නේ ඒවා වින්දට සැප විඳිනවා, ලෞකික සැප විඳිනවා. නමුත් සුනකයා වෙච්ච එක පව් කරපු විපාකය. මට මෙතන හොඳ දෙයක් කල්පනා වෙනවා. අපේ රටේ බොහෝ දෙනා අර අර මං කතා කළේ 6වරක් 9:54යි. එතකොට 6න් 8ක් 48ක්. 6න් 8යි 8ක් පින් පව් දෙකම 6න් 1යි පින්. නාගරික ගම්වල ඕන මට්ටමකට ගත්තාම අපි මේ දේවල් අත්දකින්නවාද? ඒතරම් මේ ගැන සැලකිලිමත් නැහැ. මේ හදවතින්ම මේ දේවල් කරන අය නැතුවනේ ඉන්නවා. විශේෂ කාන්තාවන් අතර ඉන්නවා, පිරිමි අතරත් ඉන්නවා. නමුත් සමහර අය ඒක සෙල්ලමකට ගණන් ගන්නවා. මට හිතෙනවා මේ සමාජයේ කොතරම් යන්ත්‍ර සූත්‍රාවක් මේ ඇතයි අලියයි අස්සයයි සුනකයයි නම් වඳින එකක් නෑ කියලා. ඔබට තේරුණාද මා කියු දේ? ඒකින් පව කරපු අයට උපදින්න තැනක් තියෙන්න බෑ. මේ ලෝකේ අස්ස සුනකයා අඳ වඳ වෙලා බෑනේ ඇතා අලියා. පවකින් දෙකම කරන්නේ උපදින්න තැනක් තියෙන්න වෙනවා. මේ ජානස්සෝනි බමුණට එලි කරපු රහස අපේ බෞද්ධ පින්නතුන් දැනගන්න ඕන. අපි හරි සංවේගයෙන් මේවා දකින්නේ බොහෝ තැන්වල. පෞද්ගලිකව පවා දන්න කරුණ තිබෙනවා. අපට යම් යම් තොරතුරු ලබා දෙනවා. මම නම් මේ කතාව කියන්නම් තැන මුකුත් කියන්නේ නැතුව දිනක් මා මගේ ගමෙන් පිටස්තර යම් තැනක ශාස්ත්‍රීය ධර්ම දේශනාවකට ගොස් ආපහු වෙනවා. සිරෝද රත්නේ මාර්ගන අවුරියදුරයිම ගමේ කෙනෙක්. එතුමන් මගෙන් අහනවා මොකටද ස්වාමීන් වහන්සේ බණ කියවන්නේ? මම හොයයි මහත්යම කියන්නේ. දැන් ඔබ වහන්සේ දැක්කද එතන කවුද හිටියේ කියලා? ඔව් කවුද හිටියේ? මං කෝ කාන්තාවන් පිරිසක් හිටියේ. ඔව් කාන්තාවන් බණට එවලා ওই මිනිස්සු ගෙවල් වලට එලා දැන් ওই මත්යන් පානය කරනවා. දැන් තව ටිකකින් ඔබ වහන්සේලා වැඩියන් පස්සේ ඔතනත් කැමරට ගන්නේ මත්යන්. බලන්න මේ ප්‍රවණතාවය. ඒ නිසා ජානස්සෝනි බමුණට අදාළ මේ කාරණේ ඔබට පින්කම් වලට අස්ථාන විපාක හම්බ වෙන්න ඕන සත්තු වෙලා නෙවෙයි. මතක තියාගන්න. ඒ පව්පින් දෙක එකට කිරීමේ ප්‍රතිඵලය. ඒ නිසා අපි මේක තව ටිකක් එහාට තේරුම් ගන්න වෙනවා. තවත් අස්ථාන වර්ගයක් තියෙනවා. යමෙක් ඉන්නවා මෙහෙම. දසවස්තුක සම්මාදින් යුක්තයි. එනිසා දසා කුසලයට නැඹුරුවන්නේ නැතුව අර කියන චිත්තවත්තු කිත්ත ප්‍රතිග්‍රහක සම්පatti එමෙතන තවත් අරින් කතා කරනම් සහත් තේන තමන්ගේ යතින් කර්මඵල අදහ නිරන්තරයෙන් ශ්‍රද්ධාවෙන් අපහාස උපහාස නොකමින් මේ පූජ්‍ය පක්ෂයකට හෝ මව්පියන් විසෙයි හෝ අසරණ අය කරන මේ විදිහට බොහොම හොඳින් කරනවා. එතකොට ඒ අය ගාවත් තිබෙනවා ප්‍රාණඝාතය ආදි දේවල් වලින් වැළකීම. යංකෝ බ්‍රාහ්මණ ඉද පානාතිපාතෝ පටිගතති අදින්නා දානා පටිගතෝ හොති ආදි වශයෙන් ඒවා වෙන් වෙලා. එබඳු පව් නොකර පින් විතරක් කරපු අය. තේනසෝ කායස්ස බේදෝ පරම් මරණ මනුස්සානං සහවිතං උප්පජ්ජಂತಿ. දේවානං සහවිතං උපජ්ජಂತಿ. අන්න පැහැදිලි කරන කාරණාව. ඔවුන් එතකොට එහෙම ගිහිල්ලා යහපත් අය දෙවියන් අතර සහ මිනිසුන් අතර උපදිනවා. දැන් අන්න අර කිව්ව අන්න පාන යස්ස වාහනානි දේවල් දෙවියන්ට දිව්‍ය අපි කතා කරන දිව්‍ය පුජන් වශයෙන් මිනිසුන්ට නම් ස්වභාවයෙන් මේ දේවල් හිමිකම්. එනිසා තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා. මේ ආයුර්ණ සැපවල මේ සිව්පස්සේ ආදී දේවල් වල මේ සමාජයේ දැබලුවා මේ අම්මා අම්මාට හිඟයක්. සමායත මනමින් තිබෙන බවක් තියෙනවා. පින්වන්ත ජීවිත කියන එක පිටිපස්සේ මේ සංසාරික ශක්තිය තියෙනවනේ. බලන්න ඔය පාරේ වැටිලා ඉන්න නැත්තම් අහක දාන දෙයක් කන සුනක එහෙම ඉන්නවා. ඔවුන්ට බෙහෙත් දාන්න කවුරුත් ඉන්නවද? ඔවුන් නාවන්න කවුරුත් ඉන්නවද? එහෙම කැලෙත් අස්සත්තු ඉන්නව අස්සෙම කැලෙත් ඉන්නවාලි. ඔවුන්ට වාසනාව නැහැ. එනම් පව් විතරක්ම කරලා තමයි සුනකාරී සතුන් උපදින්නේ අර වගේ අපොප්පස්ථානෙට දේවල් නැති තැන්වල. පුදුමයි. පුදුමයි නෙමෙයි අචින්තෝ කර්ම විශ්ේ හොයන්න යන්න එපයි කියන එක බුදුන් වහන්සේ පැහැදිලි කරලා තිබුණ නිසා අපි මේවත් පිළිඅරගන්න ඕන. අපි මේ කතා කරන අද කාරණේ නම් ලෝකෝත්තර කරුණක් නෙමෙයි ලෞකික කරුණක්. ලෞකික කරුණ නිවැරදි කරගන්න ඕන නැද්ද බලන්න. අර වතුර ටිකක් වක් කරන්න ඕනේ කියලා හිතන් ඉන්න අය පින් දෙනවා කියන එක දන්නවා නම් වතුර වක් කරන්න ඕනම කියනවාද? සමහර සූත්‍රවල සඳහන් කරනවා මෙහි පූජා කිරීමත් සමග වුන් ඒ දේවල් ලැබුණයි කියන එක. මම තබා ගන්න. වස්ත්‍රත් පූජා කළාම පින. ආහාරත් පූජා කළාම පින. වස්ත්‍ර නෙමෙයි දෙන්නේ. ආහාර නෙවෙයි වුන්ට. වුන්ට පින. ඒ වෙයි ලැබෙන පින තමයි වුන් අත්පත් කරගන්නේ. වුන්ගේ ආහාරය පිනයි. මෙතන තවත් කරුණකට මා යනවා. මේ විදිහට අපිට මේ අදාළ තැන ඉන්න පුද්ගලයන් අපේ પરම්පරාවේ ඉන්න පුළුවන් නිසා අපි ඒක කළගුණ සලකන්ට ඕන බැවින් ගුණානුස්මරණ මරණ පුණ්‍ය කර්මයක් වශයෙන් උත් අස්ථානේ දිව්‍යන් හෝ මිනිසුන් අතරේ බුදුනහම අපට ඒ විපාකයන් අවශ්‍ය බැවින් උත් අපගේ ඥාතීන් යම් කවුරු හෝ එහෙම කෙනෙක් ඉන්නවා නම් උට පිහිට විය යුත්තේ කවුරු කියලාද පෙන්වලා තියෙන්නේ ඥාති මිත්තා සකා. මේකත් තේරුම් ගන්න. මේ පෙන්වන්නේ සමීප බවක්, ලිංගගත බවක්. ඒ පරදත්ත උපජීවී මියගිය පුද්ගලයා පින්නිල්ලන මූඳ වටේ යනවා, පාරවල් වල ඇවිදිනවා, පිටරට යනවා කියලා එහෙම පැහැදිලි කරන්නේ. ඥාති මිත්තා සකා කියන මේ සම්බන්ධතාව ඇති අය තමයි මේ පුණ්‍ය කර්මයන් කරන්න ඕන. අපි දන්නවා අපේ සිංහල නෑදෑකම් වල තාත්තා බාප්පා මාම පුංචි අම්මා මාව නැන්දා ආදී වශයෙන් ලේ නෑකමක් තියෙනවා. ඒ තමයි ඥාති. යම් තැනකට පදිංචිට ආහම වූ යම් පිරිසක් නිසා හේතු කරන ඥාතීන් තත්වලා හිතවත් උදව් උපකාර කරන්නා වූ යම් පිරිසක් ඉන්නෝ නෑයික් වගේ කියලා කියනවා. කල්යාණ මිත්‍රෙක් කියලා සමහර වචන යොදනවා. මිත්තා. ඒ වගේම අපි ළමා කාලේ අද දක්වාම අකණ්ඩව අපි අරන් යන මිත්‍රතාවයන් පවතිනවා. වැලිකිලියේ පටන් එකට. සකා. එයින් කියවෙන කරුණ තමයි ඔවුන්ට මිය ගිය අයට පේන්නේ සමීපය විතරයි. ඒ කියන්නේ ඔවුන්ගේ ලෝකේ එක. මේක තේරුම් ගන්න කරුණක් මං කියන්නම්. ඇත්තනම් මේ මිය යාම තුළ ඔවුන් ශරීර අතහැර ගියාට මනසින් තාමත් ජීවත් වෙන්නේ අර ඉස්සරල ලෝකේ. ඒ නිසායි ඔවුන්ට අපිව පෙනෙන්නේ. ඒ නිසායි මේ මිය ගිය ඥාතීන් විසෙහි ඥාති මිත්තා සකා කියන අය විසින් මෙසේ මේ පින්කම් කළ යුතුයි. අනුමෝදන් කළ යුතුයි පින් දිය යුතුයි නෙමෙයි. අපි පින්කම කරනවා, අපි සතුට වෙනවා, අපට ඒක විපාක පියේවි. ඔවුන් දෙකලා සතුටුයි අනුමෝදනය. මේ නිසා පින් අනුමෝදන් වෙ හැටි සංඛ්‍යාව එක්කෙනෙක්ද දෙන්නේ 10ක්ද 100ක්ද කියන්න බෑ. අනිත් එක මේ පින් අපි සිදුවන පින්කමේ පින යන කේක් ගෙඩියක් වගේ එකක් නෙවෙයි. දැන් කේක් ගෙඩියක් නම් එක්කෙනෙකුට ඒගෙඩියම දෙන්න පුළුවන්. 10 දිනකට දුන්නොත් 10 10න් එකයිනේ හම්බ වෙන්නේ. ඒ වගේ මේ පින 10 දිනකට හම්බ වුණාම පින බෙදලා ඒක ඔබ කල්පනා කරනවාද? නෑ. ඒකයි මම අර පිනෙන් කොටසක් කියන වදනට කැමති නැත්තේ සමහර වෙලාවට. මේ පින්ක මේ පින අපි ළඟ තියෙවි අනුමෝදන් වේ හැකි ඔවුන්ගේ සිතේ උපදවාගෙන ලබන්නා වූ සතරනේ අනුමෝද ත්‍රි කියලා කියන්නේ. අනුමෝදිත්වා. අනුමෝදන් වේ. දෙක සතුටු වේ. එහෙනම් අපි මේ යම් දේවල් ඉගෙන ගත්තා. පින් දෙනවා කියන වචනේ වැරදි පින් අනුමෝදන් කරනවා. දෙනවා කියවට මෙහෙන් එහාට මොකවත් යන්නේ නැහැ. ඔවුන්ගේ පහන තියෙනවා. ඔවුන්ට ගින්දර නැහැ. තෙල් තියෙනවා, වැටිය තියෙනවා. අපි කරන්නේ පහනක් පත්තු කරලා මෙන්න පත්තු කරගන්න කියලා ඉඳ දෙන එක. එතකොට අපේ පහන කිසිවක් හේට යන්නේ නැහැ. නමුත් මුල් පහනක් නැත්නම් දෙවෙනි පහනක් අල්දල්වා ගන්නට බෑ කියන න්‍යාය පිළිගන්න. පින්කමක් කළේ නැත්නම් ඔවුන්ට පින් ලැබෙන්නේ නැහැ. මේ පුණ්‍ය කර්මයන් මෙසේ තේරුම් අරගෙන කරන එක තමයි මම කල්පනා කරන්නේ හොඳයි කියලා. ඒ වගේම තවත් මෙතන සමාජයට එළිනොව යම් කරුණක් පිළිබඳව මේ දේශනාවටම අදාළ බැවින් මා සටහන් කර තබන්නම්. අපි යම් ක්‍රියාවක් චේතනාව මූලික කොටගෙන පුණ්‍ය චේතනා අපුණ්‍ය චේතනා කියලා බෙදන්නේ. දැන් ඔහුට යැපීම සිදු වෙන්නේ පින මුල් කොට ගැනීම නිසා තමයි අපි ඒකට පින් අනුමෝදනා කරනවා කියලා කියන්නේ. ඒකට අපි අනුමෝදති කියන පාලි වචනය භාවිතා කරනවා. අනුසෝචති වෙන්න බැරිද? අපි යම් සිද්ධියකදී ශෝක වෙනවා නම් ඒකත් වුන්ට අපි ලබන සතුට දකින්න පුළුවන් නම් අපි ලබන දුකත් වුන්න පේන්න පුළුවන්කමක් තිබෙනවා. මොකද තිරෝකඩ සූත්‍රය සඳහන් කරනවානේ මිය ගියාපුවාම ඝනසිරුරක් නැති වුණාට ආපහු ගෙදරට ඇවිදින් ගෙදරට හැරෙන තුම්මං හන්දියේ නැත්තම් හන්දියේ නැත්තම් ගෙදර දොර පිටිපස්සේ නැත්තම් තවත් බිත්තික කොන මොහොම ගලේ පිටිපස්සේ ආදි වශයෙන් ඉන්නවයි කියලා. දැන් බලන්න අපේ අවමංගල චාරිත්‍රයට එකතුලා තියෙන කරුණක් මා විග්‍රහ කරනවා. අපි අවසන් කටයුතු කියලා නේද කියන්නේ? කොහොමද අවසන් කටයුතු කරන්නේ? ඥාතීන් එකතු වෙලා මේ මුත කලේ ඉවරයට වැඳලා වහලා සමවරගෙන එළියට ගන්නවා. ටිකක් අඬනවා. පෝජනීය මහ සංඝරත්නයේ වැඩම කරවාගෙන පන්සිල් සමාදන් වෙලා දුක තුනී කරගන්නවා. මොකද මේ අඳාඳ අපින් දෙන්න බෑ. පින කියන්නේ පුණ්‍ය චේතනාවක් නේ, ශෝකය කියන්නේ පුණ්‍ය චේතනාවක් නෙවෙයිනේ. ඒ නිසා තමයි එතන අපි අනුශාසනාවක් කරලා ඔවුන්ගේ හිත හදන්නේ. දැන් හිත හදලා ඔවුන්ගේ අනුශාසනාවෙන් ඔවුන්ගේ හිතත් හදලා පූජා කරන පූජාවන් මගින් හිම වෙන පින උන්ට අනුමෝදන් වේවා කියලා පෙන්වදනවා. අනුශාසනාවක් කරනවා, ගුණ කතනයක් කරනවා. මේ තමයි අවසන් කටයුත්ත. අවාසනාවකට අද සමාජයේ මේ අවසන් කටයුත්ත නොවේ. අප මෙහෙම කරලා වැඩියෙන් පසුව නැවත වතාවක් කර පෙට්ටිය ඇරලා ආයෙත් බදාගෙන අඩන්න පටන් ගන්නවා. එතකොට එහෙනේ අවසන් කටයුත්ත වෙන්නේ. හොද හොද මඩිය දානවා කියන්නේ මේකටනේ. එයි මම එහෙම කියන්නේ. මියගිය ඇතැම් අය පිළිබඳව ඔය මෝහණය මගින් නැත්තම් ප්‍රගමණය කියලා කතා කරනවා නැත්තම් ඒ වගේ පෙර ජීවිත දැකීම මගින් එළිවිච්ච යම් යම් දේවල් වල නිත්‍ය වශයෙන් පැහැදිලි කරන්න බැරි වුණත් ඔවුන් තමන්ගේ මානසික දුටු බව සහ ඔවුන් අnder හැටි දුටු බව සඳහන් කරලා තියෙනවා. දැන් ඔබේ හිත හදලා මත වස්ත්‍ර පූජායන් පසු දැන් මේ මුත කලෙබරේ අරන් යන්න හදන්නේ. දැන් හිත හදලා තියෙන්නේ. දැන් ඔබ නැවත වතාවක් ආයෙත් මේ පෞලිය අය අඬන්න ගත්තොත් දැන් ආපහු ශෝකේ නේද එතන උපදින්නේ. දැන් පින්කම මතක වස්ත්‍ර පූජාව ගිලම්පස පූජාව දැකලා පූජනේ මහ සංඝරත්නය දැකලා සතුටු වුණා නම් අනුමෝදති. අනේ යන්න එපා කියලා ආයෙත් වැළපෙති අඬනවා දැක්කම අනුශෝචිත නෙමෙයිද? පින් දෙන්න පුළුවනි නම් පව් දෙන්නත් පුළුවනි කියන මතේ මා ඉන්නවා. උපමනක් නෙමෙයි මම ඒ නිසා ඔබට කියනවා පින් දෙන්න පව් දෙන්න එපා. පව් දෙන්න එපා කියන එකේ තේරුම එහෙමනම් අපි ඔයලා වක්‍ර දාගන්න. සියලු දිනාට හිටමත් ඉන්නේ මේ අවමගුලේ මේ දේවල් බලා නිම කළ යුතුයි. පෙට්ටිය වසන්නතෝට යලි අරින්නට බලහන වෙයි. කලාදුරකින් හරිසි ඥාතියෙක් ආවොත් ඈත කෙනෙක් දෙන එක වෙනම කරුණක්. අනිවාර්යයෙන්ම නෙමෙයි මා මේ පෙන්වන්නේ. නමුත් පුරුද්දක් වශයෙන් අවසන් කටයුතු කරලා වැඩියෙන් පස්සේ අර ගෙදර සමීප ඥාතීන් ටික ආයෙත් මේ කරලා අඳන්න ගත්තොත් ඔබට වඩා මේ පරදත් උපජීවියෙක් වෙලා හිටියොත් ඔහුට මේ හානිය සිදු වෙනව නේද? පවුද් වෙනව නේද ඔබ? ඒක තේරුම් ගන්න මනාව. එයයි අපි මේ ධර්මදේශනාව පැහැදිලි කරමින් අර ලෝකෝත්තර කරුණ වගේම මේ දෛනික චාරිත්‍රවලදී අවමගුලකදී සිදු වෙන සමහර දේවල් දිහා බලන් ඉඳලා ඒවැය තියෙන කැපා කැප බව සුදුසු නුසුසු බව වැටහිලා තමයි මේ ජානුස්සෝනි සූත්‍රය තුළ මේ සියල්ල පැහැදිලිව තිබෙන නිසා ඒකත් අදාළ කරගෙන තව නිවිකන්න සහතිර උකුඩු සූත්‍රත් අදාළ කරගෙන අපේ මනස නැත්තම් අපේ මේ ක්‍රියාදාමයන් නිවැරදි යුතු ආකාරය පැහැදිලි කළේ. එහෙමනම් තවත් එක දෙයක් එතන එකතු කරගන්න. ඔබ පිළිගන්නවද සුරාව හෝ සූදුව පින්කම් සුරාව හෝ සූදුව පින්කම් කියලා? අවමගුලක් සිදු වුනහම ඒ නිවෙස් වල රාත්‍රියට නිවෙස්සය අනුග්‍රහ දැක්වේ නැති වුණාට එන අය එක සුරා තිප්පලක් බවට පත් කරගන්න බවට ලකුණු නැද්ද සමාජයේ? ශෝකේ ප්‍රකාශ කරන්න එන ඥාතීන් වෙනුවට ඈත පුද්ගලයන් වාහන අරගෙන ඇවිදින් සූදු පුලක් හදාගන්න බවට ලකුණු නැද්ද? දැන් මෙතන කෙරෙන්තෝර මොනවද? කෙරෙන්තෝර දෙයක් නැත්තම් පින්කම්. මේ අපි මෙතෙන්ට එකතු කරගෙන තියෙන අවමගුල් උත්සවයක තියෙන ඕන ලක්ෂණද? නිවන් මගේ තියා සංසාරයේ යහපත් මගේවත් යන්න පුළුවන් ලක්ෂණද මේ සිදු වෙන්නේ? මේවා සියල්ල පරිහානීය ලක්ෂණ. දියුණු වෙන සමාජයක් තුළ, බුද්ධිමත් සමාජයක් තුළ මේ දුරාචාරයන් මෙබඳු තැන්වලින් සදහටම ඉවත් විය යුතුයි. නැත්නම් ඉබඳු තැන් එසේ ඉබඳු තත්ත්වයටපත් නොකර ගැනීමට තරම් කොන්දක් පණ ඇති දුවල පුතාලා ඉන්නවන මේ අනම්මල තාත්තරට. මේ නැතුව කරන්න. මේ පිළිබඳ තව අදහසක් මා ඔබට ඉදිරිපත් කරන්නම්. ඉන්දියානු සමාජයේ ආදාහනය වූ භූමදානය ආදාහනය නම් සිදු වෙන බව තේරෙනවා. බාගට පුච්චල ගංගාවට දාන නිසා භූමදානය කරපු බව සඳහනක් නැහැ. නමුත් ජනකාව අඩු සමාජයේ මේ මලසිරුරු ගෙනහින් බහලනු ලැබී කැලේට. ඒ නිසා ඒකට කැලේ ගහනවා කියලා කියන්නේ. එතකොට කැලේට ගිහින් දාපුවම අර හිවල්ලාදී සතුන් මේවා අනුභවයට පුරුදු වෙලා ඊට පස්සේ සමහර විට ගෙවලටත් හොයාගෙන ඉන්න බැරි නෑ. මිනිම කාල පුරුදු වෙච්ච අය. මේ නිසාම වෙන්නේ නැති සමහර විට ඔවුන් නෙලවන්නට ශබ්ද පූජාපවත් ශබ්ද කරමින් යන්නට ඇත්තේ පූජාන වේ. මේ නිසා වෙන්නේ නැති ඔවුන්ගේ ආරක්ෂාව යන අයගේ ආරක්ෂාවට අර මුරායුධ කියන දේවල් ගෙනියන්නේ නැත්තේ. අධික කලාවක් වුණාට මුරට ගෙනියන ආයුධනේ මුරායුධ කියන්නේ. අද මේ නිවස මුර කරන්නේ කවුරුන් මේ මිනිහ අරන් යයි කියලාද? ඉදිවරාගෙන දින හතක් අටක් තනි කරන්න ඕනේ කියන කතාවත් අර්ථයක් ඇති කියනක තේරෙන්නේ නැහැ. මල්සාලා වල එහෙම දාලා ගියාම ඕගොල්ලෝ මොනවා මේ සමහර අවමගුල්ලෝදී මල්සාලාවට බාර දෙනවා. ඥාතීන් ගෙදර යනවා. කවුද කියන්නේ වහපුවාම. එතන ඉන්න තෝන කවුරු හරි පහන්න දැල්ලි තිබෙන තෝන විස බීජනාශනය සඳහා. නමුත් මේ 3-400ක් එකතු වෙලා මල්ගස් ටික පොඩි කරමින් මුලත් ටික 3-400ක් ඉවර කරමින් පිටිසකර ගොඩක් ඉවර කරමින් මොන තැනට ගිල්ලක්ද මේ තියෙන්නේ? තැනට ගිල්ලක්ද? තනියට අවශ්‍ය නම් සමීප කීපයක් කීප දෙනෙක් හිටියම ඇති. ඒ වගේම අවසන් කටයුතු වලට අවශ්‍ය ස්ථානය සකස් කර ගන්න අවශ්‍ය කල් අරගෙන එකතු වෙන්න උන අත්‍යවශ්‍ය ඥාතින් එකතු කර ගන්න අවශ්‍ය කල් අරගෙන ඉතා ඉක්මනින් මේ අවමගුල නිම කරන එක කරනවා ඇරුණහම කල් ගන්න සුරාවට සූරුවට තැනීට කඩ වැඩි අසල්වාසීන්ට කරදර වැඩි අනිත්‍යයට බාධා වැඩි විස බීජ පැතිරෙනවා වැඩි ඒකක්වත් මා දකින්නේ යහපතට හේතු වෙන කාරණා. එනිසා මා වචනේ මතක් කළා ඒත් මතක් කොට මතක් කරන්නම්. අවසන් කටයුත්ත. අවසන් කටයුත්ත යනු පන්සිල් සමාදන්ව සිත හදාගෙන මතක වස්ත්‍ර පූජා කොට පින්දී අනුශාසනාවන් අසා හිත හදා ගැනීමයි. තවත් ගුණ කතන තිබේ නම් හොද හොද මඩිය දාන්න නැතුව කිටියෙන් කරල් මොකද යම් චරිතයක් අගයන්ට අවශ්‍යයි. ජලිත් මේ කලේබරයේ පෙට්ටිය විවෘත නොකර ගෙනියන එක තමයි මා පිළිගන්න අවසන් කටයුත්ත. එතකොට පව් දෙනවා වෙන්නේ නැහැ. අය අනන්නක් එපා. නෛරුණ්ණං සෝකෝවා කියලා බුදුන් වහන්සේ වදාරනවා. ඇඬුවට හරි සෝක වුණාට හරි ආචඤ්ඤා පරිදේවනා වෙනත් ආකාරයෙන් වැළපුණාට හරි මේ ගිය පුද්ගලයාට වැඩක් වෙන්නේ නැහැ. ආයතනම ඉන්නවයි කියලා උන්වහන්සේ වදාරනවා. පින්දුන්නොත් පමණක් තමයි වැඩක් වෙන්නේ කියලා. එනිසා ජානස්සෝනි සූත්‍රය ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ ජානස්සෝනි බමුණට කළ පැහැදිලි කිරීම එදාට වඩා අදාළ වෙන්නේ අපේ බෞද්ධ සමාජවලට. එහි අපි පැති කිහිපයක් ගත්තා. අදාළ ඨාණේ ස්ථානේ බවට පත් වෙන්නේ එතන ඇයට විතරයි. එතකොට දෙවියන් සම්බන්ධනත් අපට ප්‍රශ්නයක් වෙනවා නේද? මිනිසුන්ට ආහාර දෙනවා දෙවියන් දිව්‍ය පුජන් වන්දනවා. දෙවියන්ට පින් අනුමෝදන්වන්නට බෑ කියලා. එනමුත් දෙවියන්ට නෙමෙයි අවශ්‍ය වෙන්නේ එතන පින්නන්නේ අර වගේ දන් විතරයි අවශ්‍ය වෙන්නේ ආහාරය. මේ ආහාරය පින නැමැති ආහාරය. ඒකින් කියෙන්නේ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ඉපයි කියලා. දෙවියන්ට උපදින්නේ පින් නැතිව. නමුත් මේතන උපදින්නේ යාට පින් නැතිව ඒ නිසා යාට පින් අවශ්‍ය වෙනවා. මේ කරුණ තේරුම් අරගෙන සම්මත මට්ටම පහළ මට්ටම එමත් නැත්නම් මා කියන ආකාරයෙන් නම් දසවස්තුක සම්මාදිට්ඨිය තුල තියෙන කාරණා තවත් වචනකින් කියනවා නම් වැලිමලුව තුල තියෙන කාරණා නිර්වෘල් කරගන්න ඕන අපි හැම දෙනෙක්ම. එහෙම නිර්වෘල් කරගන්න නැතු ඒවැ මිත්‍යාවන්න පිළිතලා දසවස්තුක සම්මාදිට්ඨිය ඉක්මවා යන්න බෑ. අපි මේ කතා කරන නිවන් මාගේ ජීවිතේට ධර්මය ගන්න පුළුවන් කමක් නැහැ. ඒ චාරිත්‍ර ධර්ම උනත් සියල්ල සාර ධර්ම වෙන්න වෙනවා. අර්ථයක් ඇති වෙන්නත් වෙනවා. නිෂ්පල දේවල් නොවෙන්න වෙනවා. තේරුම් අරන් කරන්ට වෙනවා. පිනරැලි පවදින්නේ පැන්නක් කිරීම තුළ නෙමෙයි කියන එක තේරුම් ගන්න වෙනවා. ඔබ පින්කමක් කරපුවාම ඔබ සතුට වෙනවා නම් ඒක දැක ගන්න පුළුවන් නම් ඒ පූජා කිරීමත් සමගම උන්ට ලැබුණයි කියලා තමයි සඳහන් වෙන්නේ. එනිසා ජානස්සෝනි සූත්‍රයේ බුදුන් වහන්සේ මේ කරුණ මෙහෙම දිකින් දිකටම පැහැදිලි කළා. පැහැදිලි කරලා උන්වහන්සේ වදාරනවා දෙවියන් අතර මිනිසුන් අතර උපන්නායටත් තිහි ආයවරණ සැප්පලා දීපාකයන් පවතිනවා. අපිච බ්‍රාහ්මණ දායකෝපය අනිප්පලා හෝති. බ්‍රාහ්මණය මෙන්න මේ ආකාරයට දායකයටත් මේ අනාගතයේදී නිෂ්ඵල වන්නේ නැහැ. අන්න ජානස්සෝනි බමුණ ප්‍රකාශයක් කරනවා. අච්චරියං ගෝතම අභූතං ගෝතම යාවංචිදං ගෝතම අලමේව දානානි ධාතුම් අලං සද්ධානි කාතුම් යත්‍රහි නාම දායකෝපි අනිත්තලා හෝති. ස්වාමිනි ආශ්චර්යයි පුදුමයි. දන් දෙන්නටම ඕනේ. සද්ධාවෙන් එක කරන්නම සුදුසුයි. මොකද කියලා කියනවා නම් මේදී ආයට නැත්නම් දායකයාට එක නිෂ්ඵල නොවන බැවින්. ඒ නිසා පින්කම් කරන එක කාටවත් උදයි හොඳයි. සාදාල මොහොත අනිවාර්යෙන් පින්කමක් බවට පත් කරගහම තමන්ට තියෙනවා. නමුත් ඒක ලාභ ලබන චේතනාවෙන්, දඩින් බේරන චේතනාවෙන්. එහෙම නැත්නම් තවත් ඒ වගේ දුෂ්ට චේතනාවක් අරන් කරන්න ගියාම පිටකට පින්කම කියන වචනේ දුවට ඇතුළතින් තියෙන්නේ ගොංකමක් බව තේරුම් ගන්න. මේ නිසා මේ පින්කම් ගොංකම් වලින් ඉවත් කරන ගැනීමට මේ කරුණ අවබෝධ කරගන්න වෙනවා. පින්කමක් යන හොඳ හිතින් කරන දෙයක්. එතෙන් සුරාව සූදෝ දුරාචාරය එකතු වෙන්නට බෑ. ඒ පරාර්ථ චර්යාවක්. පරාර්ථ චර්යාවක් වූ පමණින් ඒ පරාර්ථයෙන්ම අවසන් වන්නේ නැහැ. ඔවුන් කවුරු හැකිනම් අනුමෝදන් වේවි අපට ඒක නිෂ්ඵල වෙන්නේ නැහැ. ඒ වගේම අපට කළ කී දේවල් සිහිපත් කොට අපි ඒක ගුණානුස්මරණ පුණ්‍ය කර්මයක් ප්‍රවත්ව වෙනවා. ආදාසිමේ අකාසිමේ කියන අර්ථයෙන්. එනිසා ජීවිතයේ ධර්මයේ ගැන නිවන් මඟ ඉහිල කර ගැනීමටමත් මේ පවතින සම්මත චාරිත්‍රවල සිදුන දේවල් වල ගැඹුර වියහැක්ක තේරුම් අරගෙන ඒවා යහපත් ලෙස සකස් කරගනිමින් වඩාත් යහපත් වූ සමාජයක් දරුවන්ට යහපත් අතහස දෙන්නා වූ සමාජයක් සකස් කරගන්න කල්පනා කරන්න. වැඩිහිටියන් මේ අවමගුල් චාරිත්‍රවලදී වැරදිවල් කරනවා දැක්කොත් ඒ වානුකරණය කියන දරු කරමින් දරුවෝ ඊට වඩා වැඩි දේවල් ඉදිරියේදී කරાવી. එහෙම වුණාම අප සමාජයේ තවදුරටත් පරිහානිය කරා යනවා. එරුණාම ඒක වළක්වන්න පුළුවන් කමක් නැහැ. එනිසා බුදුන් වහන්සේ මේ පිළිබඳව කරුණු පැහැදිලි කරලා තිබෙන බව තේරුම් ගන්න ජානස්සෝනි සූත්‍රය තුළ. ඔබ හැම දිනාට ඒ කරුණ අවබෝධය තුළ ඔබ හැම දිනාගේ කටයුතු වඩාත් සංගමයෙන් ආගමානුකූලව පරලෝකීය ආයත උපහාරයක් ඇති වෙන පරිදි ඔවුන්ට අවශ්‍ය නම් පින් අනුමෝදන් වෙන පරිදි ඔබටත් එය පිනක් බවට පත් වී ඇතා සහ අස්සයා සහ ගවයා සහ සුනකයා බවට ඇතා සහ අලියා සහ සුනකයා සහ අස්සයා බවට පත් නොවන පින්කමක් බවට පත් කර ගැනීමට මේ අවබෝධයන් ඔබ හැම දිනාට හේතු වාසනා වේවායි කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. එම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති එළනිපෙන් සේවා සංවිධානයේ සභාපති VIP ගුවන්විදුලියේ එළහඬ ආගමික වැඩසටහනන්සේ අධ්‍යක්ෂ පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.